ස්වාමීන් වහන්සේලාට මාර්ගය පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. තේරෙන දේ මේ සතුටුදායකයි. තේරෙන දේ සතුටුදායකයි. නමුත් තේරෙන දේ අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධ වෙච්ච දේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. දැන් ගොඩාක් දුරට හැමදේම අනිත්‍යයි කියලා අපිට තේරෙනවා. අපේ සමාර්ගේවල අපි පරිස්සම් කරනවා. හැමදේම දුකයි කියලා තේරෙනවා. සමාර්ගේවල වටිනවයි කියලා අපි තියාගන්නවා. ඒ කියන්නේ මේ අනිත්‍යයි දුකයි කියන එක අපට තේරිලා තිනවා. අවබෝධ වෙලා නැහැ. සමහර විට අපි මේ අනිත්‍යයි කියලා දන්නවා. ඒ නිසා කිසිම දෙයක් පරිභෝජනය කරන්න වැඩක් නැහැ අනිත්‍යයි. හැබැයි අනිත්‍යයි කියලා පරිභෝජනය නොකළාට ඒව අනිත් කට්ටියට දෙනවා ආන්දරම එක ගෙනියන්න. ඇයි වැඩක් නැහැ ඒව කවදාද දාලා යන්නේ. ඉතින් මට වැඩක් නැත්නම් එයාට වැඩක් උනේ කොහොමද? ඒ කියන්නේ එයාට ඒක වැඩක් තියෙනවා. දුකයි. ආන්දරම දෙපට සිවුර ගෙනියන්න. ඇයි? දුකයි මේවා හැම දෙයක්ම දුකයි. ඒතර මට දුකයි නම් උන්වන්සේට සතුටක් වෙන්නේ කොහොමද? තරුණාසිර දුකක් නේ. ඒ කියන්නේ ඒක අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙච්ච දේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ ඇසින් වටා වලින් අපි ඒක කියනවා ලෝකෙට. සමහර දේවල් හැමදේම දුකයි කියලා අපි දන්නවා. දුකයි කියලා දන්න උනාට ඒක මේ අවබෝධ වෙලා නැහැ. ඒ නිසා අපි ඒ දුක තුල මේ ඉන්නවා. ඒ දුක වෙනස් වෙනවට කැමති. ඒ දුක අපට ඕන විදිහට පවතිනවට කැමති. ඒ කියන්නේ අවබෝධ වෙලා නැහැ. ඒ දැනුම ප්‍රත්‍යක්ෂ වෙනවයි කියලා කියන්නේ තමන් බවට පත් වෙනවා. තාම තියෙන එක පිට කොටසක් වශයෙන් වෙනම එකක් වශයෙන් එක පවතින එක තමන් බවට පත් වෙන එකට කියනවා ප්‍රත්‍යක්ෂ වෙනවයි කියලා. ප්‍රත්‍ය වෙනවා. ඒක මට මගේ වෙනවා. මම වෙනවා කියන එක. ඒක දැන් මේ පිඟානක් තියෙනවා. දැන් මේක පිඟානක් කියලා දැක්කාම ඒක මොකද්ද? පිඟාන. දැන් මම කියලා කෙනෙක් ඉන්නවද? ඇත්තටම නැහැ. බුදුහාමුදුරන්ගේ අවවාදයත් ඒකයි. එතකොට පුද්ගලික සත්‍යයක් නැත්තම් පුද්ගලික සත්‍යයක් නැත්තම් මේක දකින්න කෙනා කවුද? මේක පිඟානක් කියලා දැක්කේ කවුද? දැකපු කෙනෙක් නැහැ. එතකොට මේක පිඟානක් කියලා කවුද කිව්වේ? පිඟානක් කියලා මම කොහොමද දැනගත්තේ? ඒ කියන්නේ කෙනා ඉන්නවා. මමමයි මේක කියන එක බවට පත් වෙන්න ඕනේ. හැබැයි මෙයා නැති වෙන්න ඕනේ. මේක මම බවටම පත් වෙන්න ඕනේ. එහෙම වුණොත් මේක ක්‍රියා කරන්නේ මං විදියට. ඇත්තටම කෝපේ මම නවනවා. පෝසිලෙන් නැවෙන්නේ. හැබැයි පෝසිලෙන් නවනවා. හැබැයි පෝසිලෙන් නවනකොට නැවෙන්නේ කවුද? මම. අර හැන්දි නවන්නේ. අදි මානසිකත්වයෙන් ඒගොල්ලෝ ඒක දන්නවා. ඇන්දදියා බලාගෙන එයා පොඩ්ඩ යාව තමයි අයින් කරන්නේ. මෙතන පුද්ගලයෙක් නෑ, සත්වයෙක් නෑ, ඇන්දක් බලන්නේ නෑ මම. ඇන්ද තමයි මම. එතනට එනවා එයා. ඒ හැන්ද බවටම එයා පත් වෙන්න පොඩ්ඩ පත් වෙනකොට දැන් එයාගේ පුද්ගල ස්වභාවය අයින් වෙලා ඇන්ද එයා බවට පත් වෙනවා. ඊට පස්සේ එයා නැවෙනකොට ඇන්ද නැවෙනවා. එයා ඕම නවනවා. එහෙම නවනකොට ඇන්දත් ඕමම නැවෙනවා. ඒ ඝන ලෝහය නවන්න බෑ. හරි තදයි. සරලව නැවෙනවා. අරක නැවත අර මානසිකත වෙනස් වෙච්ච ගම අර නැවිච්ච එක බග්ගල කෙලින් එනවා. ආයි ඒක නැවෙන්නේ. ආයි අර මානසිකත වෙනස් කරන ඕන විදිහට නවන්න පුළුවන්. මුකුත් කරන්න. ඒක බවට පත් වෙනවා. මේක තමයි ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ. මේක මේ කියන හැම ධර්මතාවයක් තුළම තියෙනවා. දැන් අපි වඩන එක කයදියා බලන එක. කයදියා බලන එක. දැන් කයදියා බලන කෙනේ නිවන් දකින්නවද? දැන් කයදියා බලමින් සිටිනවා. මේක හරි. මේක නිවැරදි කමටාන. හැබැයි කයදියා බලන කෙනා නිවන් දකින්නේ නැහැ. බලන කෙනා තමයි කය කියලා දැනගත්තාම එයා නිවන් දකින්නවා. බලන්නේ පුංචි තැනක් තියෙන එතන දන්න. කයදියා බලන කෙනා කවදාවත් නිවන් දකින්නේ නැහැ. හැබැයි කමටාන හරි. නිවන් දකින්නේ. හැබැයි කයදියා බලන කෙනාමයි කය කියලා දැනගත්ත ගමන් එයා එතනම පිරිනිවෙනවා. එයාගේ වැඩ ඉවරයි. මෙතන නෙමෙයි ඉන්නේ, එතනයි ඉන්නේ එයා. ඒක අවබෝධය තුලින් හටගන්න. ඒකයි මේ අවබෝධය වැඩි කට්ටි විනාඩි දෙකෙන් තුනෙම ඉවර කරන්න වැඩ. රාත්‍රෙන් විනාඩි 5ක් විතර යන්නේ ඒගොල්ලන්ට. අට්ටක් ගල මේක තේරුම් ගත්තා ඒක බවට පත් වෙන ඉවරයි වැඩ. අනික් කට්ටිය හරක වෙනස් කරන්න මදනවා. ඇස මම නෙමෙයි. මේ ටිකක් දානවා. ඇස මම නෙමෙයි. කන්නාඩිය දානවා මේක ටිකක් හොඳ ප්‍රේම් එකක් දාන. දැන් ඇස මම නෙමෙයි නම් දැන් මේ මුක්කම කරන්නේ කාටද? කය මම නෙමෙයි. අවුවට යන්නේ. ලස්සන්ට ඒක මේන්ටේන් කරන. මොකද ඒ වෙලා තින්නේ? කය මම නෙමෙයි. එහෙනම් මොන නඩත්තු වෙන්නේ ඇයි? කන මම නෙමෙයි. නඩත්තු වෙනවා. හතපය මම නෙමෙයි. නඩත්තු වෙනවා. ඒවා පරිස්සම් කරනවා. එහෙනම් මේ මම නෙමෙයි කියන සංකල්පයේ තුල ඇත්තටම නිවනක් තියෙනවා. වැරදිලා නැහැ කාටවත්. අවබෝධයේ මදි නිසා මේ හරි ගිහිල්ලා නැහැ. මේකේන කමඨාන් වල මේකේන සජ්ජායනා වල එකක්වත් වැරදිලා නැහැ. හැබැයි හරි ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කියන වැරදුනා කියලා. ඇත්තටම වැරදිලා නැහැ. හරි ගිහිල්ලා නැහැ කියන එක තමයි ඇත්ත. එහෙනම් මේ මම නෙමෙයි කියන සංකල්පයේ තුල මම නෙමෙයි කියලා කියනවනේ. එයා තමයි මම. ඇත්තටම ඇස මම නෙමෙයි. ඇස මම නෙමෙයි කියන කෙනා තමයි මම. එහෙනම් කවුද මෙතන ඇත්තටම ඉන්නේ? ඇත්තටම කවුද ඉන්නේ? දැන් ඉන්න එපාය කවුරුද කනේ? කවුද ඉන්නේ? ඇසත් මම නෙමෙයි. ඇස මම නෙමෙයි කියන කෙනත් මම නෙමෙයි. මෙතන කුමක්ද තියෙන්නේ කියලා බැලුවාම මේ නාම රූප වලට අපි මේ පුද්ගලයෙක් හදනවා. පුද්ගල ස්වභාවයක් හදන මේ ස්වභාවය නිර්මාණය වෙන්නේ මේක හරියට තේරිච්ච නැති නිසා. දැන් ගස්කොළන් වලට වැස්ස වයින්නවා. ගස්කොළන් වලට ඉර එළිය වදිනවා. ගස්කොළන් ආවිලා මිනිස්සු කපලා ගෙනියනවා. අවුව වැඩි වෙලා වේලිලා ඒවා පිච්චිලා මැරිලා ගිනි ගන්නවා. කඩම් වැටෙනවා. දිราපත් වෙනවා. දැන් මේව මොකද්ද කියලා බැලුවාම ඒ සතරමා භූතයාගේ ඒ අණුවල තිබිච්ච තැම්පත වලට අණුව ඒ මොකදගෙන ඍතුනියාම ස්වභාව ධර්මයා විසින් ඒකට ඒ සිද්ධ වෙනවා. දැන් මමත් සතරමා භූතනේ. මටත් පුද්ගලික සත්වයක් නැත්නම් මමත් මේ අණුවල තැම්පත් කරගෙන තියෙන තොරතුරු වලට අණුව. දැන් මේ ලෝකේ හොඳ නරක දෙක මට ලැබෙනවනේ. මේ සතරමා භූතය සංසාරේ මොන මොනවාර එකතු කරගෙන ආවනම් ඒ ඔක්කොම මේ අණුවල තියෙනවා. ඒකට අණුව ලෝකයෙන් මට හොඳත් ලැබෙනවා නරකත් ලැබෙනවා. හැබැයි ඒක මම අනුමත කරන්නේ. ඇයි එතන පුද්ගලිය මං හදාගෙන ඉන්නේ? ඒක නඩත්තු කරනවා මම. ඒ නිසා කවදාවත් ඒකේන ඒ සංකල්පෙට එතනට එන්නේ නැහැ මම. දැන් ගස් වලට අවුව වැඩි කියලා ගස් කලබල වෙනවද? මට අවුව වැඩි නම් ස්ථාන අත්තරිය මං ගියා. එනම් මේ ලෝකයේ මේ හැම ප්‍රදේශයකටම හැම සත්වයකටම හැම නාම රූපයකටම මේ සංඥා සංස්කාරවල ගනුදෙනුවක් තියෙනවා. ඒ ගනුදෙනුව මනාලෙස තේරුම් ගත්තොත් අපි ඒක බවට පත් වෙනවා. ඒක බවට පත්වීම ඒ කියන්නේ සැපත් සුබදායකයි දුකත් සුබදායකයි. හොඳ නරක දෙකම එකයි. එක විදිහටම දකින්න එකම මානසිකත්වයෙන් ඒක පිළිගන්නවා. එතනට ආවයි කියලා කියන ප්‍රත්‍යක්ෂ වෙලා. ඒවා සමහරවට ගැලපෙනවා සමහරවට ගැලපෙන්නේ නැහැ. සමහරවට එකඟ වෙනවා සමහරවට එකඟ වෙන්නේ නැහැ. අනර එකඟතාවයේ නැතිකම, ඒ ගැටීම, ඒ ඇලීම, ඒ පීඩා සිටීම. උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෞතර බුදුවරුත් ලෝකෙට පැමිණලා ඕක තමයි හදන්නේ. මේ කින් එක හදාගන්න මෙච්චරයි හදන්න තේ වෙන මොකවත් නැහැ. ඉන්න තැන්වල පාඩුවේ ඒ සැප දුක දෙක විඳින්න පුළුවන් නම් දෙකම එකම මානසිකත්වෙන් දකින්න පුළුවන් නම් එයාට ප්‍රත්‍යක්ෂ වෙලා මේකට මාර්ගඵල කියලා කියනවා. එයා පඨවි මට්ටමෙන් ප්‍රත්‍යක්ෂ වුණාද? පඨවි මට්ටමෙන් ඒකට සමාන වුණාද? එයා සෝතාපන්න කෙනෙක්. ආපෝ මට්ටමෙන් සමාන වුණාද? එයා සකෘදාගාමි කෙනෙක්. වායෝ මට්ටමෙන් තරංග මට්ටමෙන් සමාන වුණාද? එයා අනාගාමි කෙනෙක්. සිතවිලි වලිනුත් එයායකට සමාන වුණාද? එයා රාහත් කෙනෙක්. මෙන්න මේ සමානකම මේ ප්‍රත්‍යක්ෂභාවය තමයි මේ හදන්නේ. අපි කියනවා හැමදේම යාපත් ලෙස දකින්න ස්වාමීන් වහන්සේ. ඇයි ගැටෙන්නේ පවුනේ පොඩි ආන්දරයි ගැටෙන්නේ යාපත් ලෙස දකින්න. ඇයි මේ යාපත් ලෙස දකින්න කියන්නේ? උන්වහන්සේ අපට කරන ඒ හැම විඩාවක් තුලින්ම අපට පීඩනයක් ලැබෙනවනේ. ඒ පීඩනේ උන්වහන්සේ දෙනව නෙමෙයි. ඒ පීඩනේ ලබන්න මේ සතර මහා භූතය සුදුසුකම් ලබලා තිනවා. එහෙනම් උන්වහන්සේ හැමෝටම එක කරන්න එපා. හැමෝටම අපහාස කරන්න එපා. හැමෝටම වීලු කරන්න එපා. හැමෝටම කරන්නේ නැහැ. මට විතරේ නම් ප්‍රශ්නේ තියෙන උන්වහන්සේගේ නෙමෙයි. ඒක ලබන්න මෙයා සුදුසුකම් ලබලා තිනවා. මෙයාගේ තමයි මෙයාගේ තැම්පතුවක් තියෙනවා ඒක ලබන්න. ඒක දැකලා එනයි තැම්පතුව ඉවර වෙච්චාද? ඒක ගෙවිච්චාද? ඒක ලැබිච්චාද? ඕක තමයි ප්‍රත්‍යක්ෂ ඥානෙ. පොඩි අන්දර අද මොකද කියන්නේ නැද්ද මට? ඇයි? නෑ ඊයේ පොඩි වීලුවක් කරලා ගියානේ. නෑ අද මොකද හිතුණා. එහෙනම් කර්ණේ ඉවර වෙලා ඊයේ නේද? ඒක තමයි අන්තිම ටික තමයි ලාස්ට් එක තමයි ගියන් තින්නේ. අර අවසාන ටික තමයි ඊයේ ලැබිලා තින්නේ. නේද? හදින් පස්සේ ඉවරයි එන එක. ප්‍රත්‍යක්ෂ වෙලා යාට. එයා කලබල වෙන්නේ නෑ. සතරමා භූතයාගේ ඒ වෙනස් වීම වලට කම්පා වෙන්නේ නැහැ. දැන් අද අපේ වර්තමාන ජීවිතය ගත්තාම අපි මේ නාම රූප වල වෙනස් වීම වලට අනන්ත කම්පා වෙනවනේ. කම්පා වෙනවයි කියලා කියන තාම අපි තුල තියෙන දැනුමක් විතරයි. ප්‍රත්‍යක්ෂයක් තිබුණාම සීතලයි. දැන් ගස් වලට සීතල නැද්ද? සීතලයි. ඇයි බෙත්සිට එක පොරෝලා තියනවද? දෙපට සිවුරා තියනවද? කොට්ට මෙට්ට තියනවද? මොකවත් නැහැ. ගස් වලට සීතලයි. හැබැයි ඒගොල්ලෝ නඩු කියන්නේ අත්තරලා නැයි සිතක් නැහැ. අර පොඩි හාමුදුරම ඇවිල්ලා අන්න යකඩවලට හිතක් තියනවාද? ප්‍රශ්නය නැහැ. එතකොට යකඩවලට දුක තේරෙනවද? එහෙනම් ගැව්වාමයි තැලෙන්නේ. ගැව්වාම තැලෙනවා කියලා කියන්නේ එයාට මොනවාර එකක් තේරිලා තියෙනවනේ. රත් කරාම ඇයි ඒ වැක් කරන්නේ? උණු වෙන්නේ ඇයි? ඇයි එහෙම වෙන්නේ? ඉතක් නැත්තම් එහෙම එකක් වෙන්නේ ඇයි? ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේකේන සතර මහා භූත වලට ඉතක් නැත්තම් ඒ කට්‍ය තුල ක්‍රියාවක් විතරයි තියෙන්නේ. දැන් මගේ සතර මහා භූතවල ක්‍රියාවක් තියෙනවා. ප්‍රතිචාරයක් තියෙන සීතලට, අවුවට, වැස්සට මොනවාරි ප්‍රශ්නයක් ඇති නම් ප්‍රතිචාරයක් තියෙනවා. ප්‍රතිචාරයත් එක්ක තව එකක් තියෙනවා. මොකද? ඒක කලේ මම කියන එකක් තියෙනවා. ඒක උනේ මට කියලා එකක් තියෙනවා. නැත්නම් එතන විතරයි ගැටලුව තියෙන්නේ. නැත්නම් ගහත් ගලත් මමත් ඔක්කොම එකයි. දැන් ගස් වලට වැස්ස වයින්නවා. ක්‍රියාවක් තියෙනවා. හැබැයි මට තේමුණා අර වැඩේ බලන කුඩේ ගෙනියන්න අමතකුණා තේමුණානේ හොඳ. තේමුනේ මම කියන එකක් මට තියෙනවා. හැබැයි ගහ තේමුනේ මම කියලා එකක් නැහැ. එච්චරයි වෙනස. එච්චරයි හදන්න තියෙන. එච්චරයි ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ. එතකොට ප්‍රත්‍යක්ෂයි කියලා කියන මම එයා බවට පත් වෙනවා. මම විශ්වය කොටසක් බවට පත් වෙනවා. ඒගොල්ලෝ කවදාවත් කියන්නේ මම තෙමුණයි කියලා. හැබැයි මම කියනවා වැඩේ කුඩේ ගෙනියන්න බැරි වුණානේ. හොඳටම තෙමුණා. සිවුරුත් ඔක්කොම තෙමුණා. සම්පූර්ණයෙන් තෙමිලා හේදිලම ගිහිල්ලා. නමුත් ඒගොල්ලන්ගෙන් ඒ ප්‍රශ්නේ ආවේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. දැනුමක් තියෙනවා. අවබෝධයක් තියෙනවා. සමාන වෙලා නැහැ. එයා බවට පත් වෙලා නැහැ. එහෙනම් මේක හැම කමඨාණක් තුලම ඒක තියෙනවා. මොන කමඨාණ වැදුවත් අපි අනිත්‍ය දකින්නවා, දුක දකින්නවා, වෙනස් වීම දකින්නවා. එහෙම නැත්නම් නිවැරදි දැක්ම පුරුදු කරනවා. ආයතන 6 තුලින් මේ අපි කියනවා අර මේ මොකද්ද මේ අනාර්ය පැත්තෙන් එන ප්‍රතිඵල හැම එකක්ම ආර්ය පැත්තෙන් දකින්නවා. මිත්‍යාවෙන් එන ඔක්කොම සම්මාවෙන් දකින්නවා. දැන් මේ විදිහට මොනම දේ පුරුදු කළත් අතනට තමයි යන්න ඕනේ. ඇලදොල ගංගා ඔක්කොම ගිහිල්ලා මූදට එකතු වෙලා මූද බවටපත් වෙන. දැන් ඇලේ වතුර ගංගා වතුර නැහැ. ඔක්කොම මූදු වතුර. අන්න ඒ වාගේ අපි මොන කමටාන වැඩුවත් අර විශ්වයේ සතරමා භූතය බවටපත් වෙනවා. සතරමා භූතය බවටපත් වුනාම දැන් මේක සතරමා භූතන පුද්ගලෙක් ඉන්නවත් සත්‍යෙක ඉපදීමක් නැහැ. එහෙනම් අපි වඩනෑම කමටානක් තුල අපේ අවබෝධය තුල විශාල මේ ගැටලුවක් තියෙනවා. මොකද්ද අපි ඒ හිතනදී ඇත්ත කියලා හිතනවා. අපට පේනදී ඇත්ත කියලා හිතන. ඇත්තටම ඒක ඇත්ත නෙමෙයි. අපට පේන්නේ මේ අර නිකන් මේ මීදුමක් වාගේ නිකන් හදපු එකක්. බොරුවක්, මුලාවක්, මායාවක් මේ අපට පේන අපිට ඇත්ත කියලා අපිට හිතෙනවා ඒක. ඇත්තන දැන් මේ දේවල් තියෙනවනේ. මේ ගස් ගල් ඔක්කොම තියෙනවා. ඇත්තටම ඒවා තියෙනවද? නමුත් අපේ සිත පිළිගන්නේ ඒක. ඇයි? ඒ දේවල් තියෙනවා, පේනවා ඒක අපට. ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනාට පේන්නේ නැහැ. ඔබ වහන්සේටයි මටයි පේන එක උන්වහන්සේට පේන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනාට අපට පේන එක පේන්නේ නැහැ. මොකද්ද අපට පේන්නේ? තියෙනවා. තියෙන බව විශ්වාසයක් තියෙනවා. හැබැයි උන්වහන්සේටත් ඒක තියෙනවා. හැබැයි විශ්වාසයක් නැහැ. බලන්න වෙනස. මට කෝපයක් තියෙනවා. ඔබ වහන්සේටත් කෝපයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ වෙන වෙච්ච කෙනාට කෝපයක් තියෙනවා. හැබැයි කෝපය තියෙන බව අපට විශ්වාසයි. උන්වහන්සේට විශ්වාස නැහැ. උන්වහන්සේට විශ්වාස නැහැ. උන්වහන්සේ විශ්වාස කරන්නේත් නැහැ. හැබැයි කෝපය තියෙන උන්වහන්සේ තේත් වළඳනවා. වළඳලා තියෙන හැබැයි උන්වහන්සේට විශ්වාස නැහැ මේකත් තියෙනවායි. හැබැයි අපට විශ්වාසයක් තියෙනවා. දැඩි විශ්වාස. ඕක තමයි අපි අපිට උන්වහන්සේට අතර වෙනස. එතනට එන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. දැන් අපට සාපේ සෑම දෙයක්ම තියෙනවා. ඇත්තටම මේ එකක් නැහැ. නමුත් අපේ සිත ඒක පිළිගන්න. ඒක තමයි විද්‍යාව. ඒක පොඩ පොඩ පොඩ දියුණු වෙනකොට ඒ මානසිකත්වය හැදෙනවා. ඇත්තටම මේ ඔක්කොම අණුවල එකතුවක්නේ. අණුවල එකතුව නම් මේ එකක්වත් නැහැ. අන්නේ ඒ අවබෝධයට පත් වෙලා ප්‍රත්‍යක්ෂ කරගත්තනේ. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරා. එයා ඒක දන්නවා. මෙතන අණුවල එකතුවක් තියෙන ඇත්තටම ඒක. ඒ නිසා මේ තියෙන දේවල් පිළිබඳ විශ්වාස නැහැ. එහෙම එකක් තියෙනක විශ්වාස නැහැ. අපි පරිභෝජනය කරනවා. කොට්ටවල නිදාගෙන අප කොට්ටයක් නැහැ කියලා දන්නවා. හැබැයි කොට්ටේ නිදාගෙනත් ඉන්නවා. ඇහුවාම කොහෙද නිදා ඔළුව තිබ්බේ කොට්ටේ තිබ්බේ. හැබැයි ඒ කොට්ටේ කියලා විශ්වාස නැහැ යාට. විශ්වාස නැහැ. හැබැයි පරිභෝජනය කරනවා. මේ ලෝකේ ඔක්කොම එහෙම තමයි. බස් එක වාඩිලා නම් බස් එක යනවා. නවතේ ප්‍රත්‍යක්ෂ කියලා දන්නවා. එහෙම එකක් නැහැ මෙතන. අණුවල නිර්මාණයක් තියෙනවා. කම්පන වේගයට අණු ටික යනවා. මගේ අණුවල තියෙන ධාරිතාව අඩු නිසා මම ඒකත් එක්ක හැදිලා යනවා. හැබැයි ඕක කිව්වම මිනිස්සු අපිව ගැටගාලා තියලා මේ ප්‍රතිකාර ගන්නවා. අපිට ඔළුව අවුල් කියලා නෑ. අපේ ඔළුව නිරවුල්. හරියට වැඩ කරනවා අපේ ඔළුව. හැබැයි ලෝකෙම කට්ටිය ඔළුව අවුල් නිසා ප්‍රතිශතය අරපැත්තට වැඩි. ඒ නිසා අපිට අවුල් කියලා එක තමයි කියන්නේ. ඇත්තනම අපට ඔළුව අවුල් නැහැ. හැබැයි ඔළුව අවුල් නැති කට්ටිය ඉන්නේ පොඩ්ඩයි. අවුල් වෙච්ච කට්ටිය වැඩියෙන් ඉන්න නිසා ප්‍රතිශතය වැඩි නිසා කියන මේ කට්ටිය නිරවුල් මේ කට්ටිය අවුල් කියලා. ඇයි අඳුම තැනක තමයි මේ චෝදනාව දෙන්නේ. එන නිරවුල් කට්ටිය ඉන්නේ බොහොම ටිකයි. ඒ නිසා නිතරම ඒගොල්ලෝ කියන්නේ මේ කට්ටිය අවුල් කට්ටිය. ඇත්තටම නිරවුල් කට්ටිය ඒ ආර්යවරු. ඒගොල්ලෝ නිවැරදි දේ දකින්න. එහෙම එකක් නැහැ. විශ්වාසයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කිසිම දෙයකට අහු වෙන්නේ නැහැ. අල්ලන්න දෙයක් නැහැ ලෝකේ. එහෙම නිර්මාණයක් වෙලා නැහැ. නමේ පුතුජන ස්වභාවයටයි මේ ආර්ය ස්වභාවයට අතර පොඩි වෙනසක් තියෙනවා. අපි මේ ලෝකේ මේ පේන දේවල්, හැයන දේවල්, දැනෙන දේවල්, සිතන දේවල් ඇතයි කියලා විශ්වාසයෙන් ඉන්නවා. ආර්යවරු පේන දේවල්, හැයන දේවල්, ඇඟෙන දේවල්, දැනෙන දේවල් හැමදේම ඇත. හැබැයි විශ්වාසයක් නැත. බලන්න පොඩි වෙනසක්. උන්වහන්සේලාත් වැඩට යනවා, කනවා, බොනවා, ගෙවල් වල ඉන්න හැමදේම බලනවා. පත්තරේ බලන සුනාමියක් ඇවිල්ලා නේද මාර වැඩි. ඒ ඔක්කොම බලන ඕනද? බැලුවට උන්වහන්සේ විශ්වාසයක් නැහැ. එහෙම විශ්වාස කරන්නේ. ඒක ක්‍රමානුකූල අවබෝධයත් එක්ක ටික ටික මේ සත්‍යය අඩු වෙනවා. දැන් අපි කිව්වොත් දැන් අසනීපයක් තියෙනවා. ඔබ වහන්සේටම තියෙනවා කියමු අසනීපයක්. උණක් තියෙනවා 105ට විතර තියෙන රත් වෙලා ගිනියම් වෙලා දැන්. තප්පරයකින් එක පාටයක 30ට බයිනවද? එහෙම වස්සන්න ක්‍රමයක් නැහැනේ. එහෙම වස්සන්න ක්‍රමයක් නැහැ. එතකොට දැන් 105 තියෙන එකට 100ට එනවා. ඊට පස්සේ චෙක් කරලා කියනවා මේ දැන් ටිකක් උණ අඩුයි. අඩුයි. ඒ කියන්නේ ටිකක් වෙනස් වෙලා. ඊට පස්සේ ඇල කියනවා දැන් නම් 98යි. දැන් තව ටිකක් අඩුයි. ඕම ඕම් පොඩ පොඩ පොඩ පොඩනේ අඩු වෙගෙන එන්නේ. එතකොට දැන් මේ ලෝකේ ලෙඩ, අසනීප, දුක මේ හැමදේම එක පාට තුනී වෙන්නේ. පොඩ පොඩ අඩු වෙන්නේ. එතකොට මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් කියන මේ මාර්ගඵල හතරට සාපේක්ෂව අපේ අවබෝධය වැඩි වෙනකොට ප්‍රඥා වැඩි වෙනකොට මේ දුක පොඩ පොඩ නේද තුනී වෙන්නේ. එහෙනම් මේ පුද්ගලයා ටික ටික අඩු වෙනවා. අවබෝධය වැඩි වෙනකොට පොඩ පොඩ පොඩ පොඩ අඩු වෙලා අන්තිම තැනදී නැත්තටම නැති වෙලා යනවා. දැන් තේරෙන ටිකට සාපේක්ෂව පුද්ගලයා අඩු වෙනවා. එට තේරෙන ටිකට සාපේක්ෂව තව ටිකක් අඩු වෙනවා. ඕමම කාලයක් යනකොට අවුරුදු 7ක් උපරිම යනකොට නැත්තටම නැති වෙලා යනවා. ඒ හැම අවබෝධයක් තුලින්ම කරන්නේ පුද්ගලයා නැති කරන එක තමයි. සමාජයේ විසින්, සංස්කෘතියක් විසින් නැති කෙනෙක් අපට හදලා දුන්නා. පහසුවෙන් හදලා දුන්නා. හැබැයි ඒ හදපු කෙනාව හයින් කරගන්න බව ගන්න දුක් විඳිනවා. අදන්න ලේසි. අස්කරන්න අමාරුයි. දැන් මාපොළවේ වැලි මාපොළවේ ගල්, මාපොළවේ ලි, මේ ටික ඔක්කොම ටික ගස් වලින් කපලා ගත්තා, මේක වැලි වලින් ගත්තා, මේක පස් වලින් ගත්තා, මැටි වලින් මේ ගඩොල් ලැබුවා, උම ඇඳලා දැන් කුටියක් හදනවා. දැන් මැටි වශයෙන් තිනකොට අත්හැරියා නේද අපි? වැලි පාගගෙන ගියා ගණන් ගත්තේ නැහැ, කලාව ඕන තරම් ගස් තිනවා ගණන් ගත්තේ නැහැ. හැබැයි මේ වල්ලි කැල්ල කර්මය කපලා වාලයක් අදලා මේ පිදුරු ටිකක් දාලා දැන් කුටියක් ඇදුවම පස්සේ අත්හරිනවද අපි? එතන බයිරේ කියලා ඉන්න පළපදියම් වල යන්නෙම නෑ. ඇයි? මගේ කුටිය. මගේ වාසස්ථානෙ. මේක අයිතිකාරයා මම. මිනිස්සු ඇවිල්ලා කියනවා යන්න කියලා, රජෙන් ඇවිල්ලා කියනවා යන්න කියලා, යන්නේ නෑ. ඇයි? මගේ. මං යන්නේ නෑ. දැන් මේක වැලි වශයෙන් දිනකොට වැලි ටික ඕම අල්ලගත්තේ නෑනේ. පස්ති කල්ලගත්තේ නෑනේ. පිදුරු ටික අල්ලගත්තේ නෑනේ. නිර්මාණයක් වුණාම අල්ලගන්න අතරින්නේ. ඕක තමයි වෙලා. දැන් අදවත වෙනම තිබ්බා මේක මම කියලා සංකල්පයක් තියෙනවද? නෑ. ඇස කියලා නෑ. කන කියලා නෑ. හැබැයි ඔක්කොම ටික එකතු කරලා හැමකින් වාලා නිර්මාණයක් ඇදුවාම දැන් ඕක අල්ලගන්නවා. අසවලා මට බැන්නාය, අසවලා මගේ දේ ගත්තාය, මම තමයි මේ ආවල් තැනේ මේ ආවල් නිලධාරියා, ඔහොම කියලා එකක් අල්ලගන්නවා. ඒ නිර්මාණය තුලින් ඇති වෙන ප්‍රශ්නයක් මේක. එනං අපි මේ තපස් ජීවිතයක් ගත කරනකොට හැම මොහොතක් ගන්න මේ නිර්මාණ වෙන එක නවත්තන්න ඕනේ. ඒකට අපි කියනවා ලෝක හැදෙනවයි කියලා. සමහර කට්ටිය ලෝක හැදෙනවා. සමහර කට්ටිය කියන නිර්මාණ හදනවා. සමහර කට්ටිය කියන රාමු හදනවා. සමහර අය කියන පැවැත්ම හදනවා. එහෙම එක එක වචන වලින් කියන මොනම කිව්වත් එකම කාරණාවක් තමයි තියෙන්නේ. යමක් හදනවා කියලා කියන්නේ ඒ හදන දේ තුළ එයා පවතිනවා. අදන් නැහැ කියලා කියන්නේ අදන් නැත්තම් හද පැවතෙන තැනක් නැහැ. ඒ නිසා නොපවතිනවා. අන කොච්චර සරලද කියලා නිවන. හදපු නිසා අදපු තැන පවතිනවා. අදන් නැති නිසා එයාට ඉන්න තැනක් නැහැ. ඒ නිසා නොපවතිනවා. එයා පිරිනිවන් පාන. රාමු හදන් නැතුව හිටියත්, දෘෂ්ටි හදන් නැතුව හිටියත්, ලෝක හදන් නැතුව හිටියත් පිරිනිවනවා. මොනවා හැදුවත් ඒ හදන දේ තුළ පැවත්මක් තියෙන. අන්න එතනය පවතිනවා. ඒ නිසා යාට ඉපදීමක් අට ගන්නවා. භවයක් නැවත නිර්මාණයක් යාතුල තියෙනවා. ඇයි ඒක? එහෙම එකක් අදලා යා.